පමිත පාර මිතා බලේන විද්වන්සියෝ කිල කිලෙස සමෝහජාලං කෙනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේට පෙත්වා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස සුප්පබුද්ධං පබුඤ්ජන්ති සදා ගෝතම සාවකං යේ සන්දිවාච රත්තෝච භාවනාය රතෝ මනෝති. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, සදහවත් වාසනාවන්ත පින්තුනි, ෆ්ලොරිඩා බෞද්ධ විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන ආගමික වැඩසටහන් මාලාවෙහි අදට නියමිත භාවනා වැඩසටහනට සහභාගි වන්නටයි පින්තුන් බලාපොරොත්තු වන්නේ. ප්‍රථමයෙන්ම මේ සඳහා අපට ආරාධනා කිරීම පිළිබඳව ගෞරවනීය ස්වාමින් වහන්සේලාට අපි කෘතඥතාවය පුණ්‍යානුමෝදනාව පළ කරමින් මේ වැඩසටහන ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා, යම් කිසි කෙනෙක් නිතර භාවනා අරමුණක සිත යොදවාගෙන ඉන්නවා නම් අන්නේ තැනැත්තා මනවින් අවදි වෙන මනවින් පුබුදින පුද්ගලෙක් විදියට සඳහන් කරනවා. අපට ජීවිතයේ තියෙන වටිනාම දේ තමයි ප්‍රබෝධමත් අවදි වීම. උදෑසන අවදි වීම විතරක් නෙවෙයි, හැම මොහොතකම ප්‍රබෝධමත් වාසය කිරීම තමයි අප හැම දෙනාගේම ප්‍රාර්ථනාව. සිතේ ප්‍රබෝධමත් භාවය තීරණය කරන ප්‍රධානතම සාධකය තමයි සිත පිරිසිදුව තබා ගැනීම. හිතට එන රාගය, ద్వේෂය, මෝහය කියන මේ අකුසල විතරක වලින් සිත මුදවාගෙන අපට සිත පිරිසිදුව තබා ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි අප හැම දෙනාගේම ජීවිතෙහි ප්‍රධානතම බලාපොරොත්තුව. භාගතුන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු සියලු දහම් පද එක වාක්‍යයකට කැටි කරවමින් එහි ඉගැන්වීම සරලව කියනවා නම් සචිත්ත පරියෝ දපනං කියන කාරණය. සිය සිත දමනය කර ගැනීම, පිරිසුදු කර ගැනීම කියන කාරණය. ඇයි පින්නතුනි අප සිත පිරිසුදු කරගත යුත්තේ, සිත සංවර කරගත යුත්තේ? මෙලොව ජීවත් වෙන සෑම සත්වයෙකුගේම ප්‍රධානතම බලාපොරොත්තුව සතුටෙන් ජීවත් වීම. සතුට තමයි අපේ උතුම්ම ධනෙ විදිහට සලකන්නේ. සන්තුට්ඨේ පරමං ධනං කියලා සඳහන් කරනවා. සන්තෘප්තිය, සෑහීමකටපත් වීම සතුට කියන කාරණය තමයි උසස්තම ධනෙ බවට පත් වෙන්නේ. අන්නේ ධනෙ ලබා ගන්න නම් අප බොහෝ විට හිතන්නේ අධ්‍යාපනය ලැබුවොතින්, රැකිරක්ෂාවලින් ඉහළ ධනයක් ලැබුවොතින්, ඥාති මිත්‍රාදීන් බහුලව හිටියොතින්, තමා පාවිච්චි කරන යාන වාහන, දේපළ බඩමුට්ටු වැඩි වුණොතින් අපේ ජීවිතයේ සතුට වැඩි වෙනවා කියලායි සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නේ. ඒ තුලිනුත් අපට යම් සිවිදයක සතුටක් ඇති වෙනවා. නමුත් ඒ සතුට අල්පාස්වාදයි, බහුවාදීනවයි. අන්නෙවෙනි ලෝකෙකට වඩාත් මානසංශ සිදු වෙන සතුට වැඩි වෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තමයි අපේ හිත කෙලෙසුන්ගෙන් රාගාදී අකුසල විතරක වලින් කාමච්ඡන්ද ආදී නීවරණ වලින් සිත පිරිසුදු කර ගැනීම ජීවිතයේ සතුට ලබන ප්‍රධානතම ක්‍රම විදියට භාගතුන් වහන්සේ දේශනා කළා. අනේ සඳහා උන්වහන්සේ අනුපූර ප්‍රතිපදාවක් අපට දේශනා කළා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං, ඕකාරං සංකලේසං ආදී වශයෙන් දාන කතා, සීල කතා, කාමයන්ගේ ආදීනව, ක්ලේශයන්ගේ ස්වභාවය මේ ආදී අනුපූර ප්‍රතිපදාවකින් බුදුරජාණන් වහන්සේ අපට මේ සිත පිරිසුදු කරගන්න ක්‍රමය දේශනා කළා. එෙහිදී ප්‍රධාන වශයෙන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් දේශනා කළා. ඒ තමයි දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. අපි පරිත්‍යාග සීලය වෙනකොට, දන් දෙනකොට අපේ හිත පිරිසිදු වෙනවා. දන් දෙන අවස්ථාවෙහි කෙනෙක් ගැන අමනාපයක්වත් එහෙමත් නැත්නම් මාන්‍යක් ආදී අකුසල විතරක අප යටපත් කරගෙන ඒ දානෙ පුරුදු කරන්නේ. අප සිල්වන්ත වෙනකොට අනිත් අය කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් එක කරන්නේ. අපි භාවනා කරනකොට අපේ හිත කාමච්ඡන්ද ආදී නීවරණ වලින් සිත පිරිසිදු වෙනවා. මෙන්න මේ මාවතේදී දානය හුදෙක් දානයක් පමණක් නෙවෙයි, ඒ ඡාගානුසති භාවනාවක් දක්වා අපි දිනු කරන්නට ඕන. සීලය හුදෙක් පංචශීලිය ආදී සීලයක් සමාදන් වෙලා සුළු මොහොතක් හිතන කාරණයක් විතරක් නෙවෙයි, යකණ්ඩව පිළිපදිමින් ආරක්ෂා කරමින් අපරකින්න සීලය සමාධි කමඨහනක් විදියට, සමත භාවනාවක් විදියට අප පුහුණු කළ යුතුයි. දානය ඡාගානුසති භාවනාවක් වෙන්නට ඕන. සීලය සීලානුසති භාවනාවක් වෙන්නට ඕන. ඒ වගේම භාවනාව විදියට ප්‍රධාන විදියට දේශනා කළේ භාගතුන් වහන්සේ මෛත්‍රී භාවනා කියන කාරණය. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවේ කියලා සඳහන් කරනවා. දානියත් සමචරියාව නැත්තම් සිල්වන්ත භාවයත් මෛත්‍රී සිටවිල්ලත් මෙන්න මේ තුන ප්‍රධාන වශයෙන් සිත පිරිසුදු කරගන්න ක්‍රම විදියට බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ භාවනාවත් එකාතකින් මෛත්‍රී භාවනාව ඉඳලා සතර බ්‍රහ්ම විහරණ වඩන ක්‍රමයක්, අනිත් අතින් සතිමත් බව සම්මා සතිය දිනු කිරීමත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙහිදී විශේෂයෙන්ම භාවනාව තමන්ගේ ශරීරය සිත එක ඉරියව්වක එක අරමුණක පවත්වා ගනිමින් අඛණ්ඩව කුසල සිතුවිල්ලක් මෙනෙහි කරන මොහොත හිත පිරිසුදු කරන ඉහළම ක්‍රම විදියට භාගතුන් වහන්සේ දේශනා කළා. අන්නේ මාවතේදී එකාතකින් අප හැකි ප්‍රමාණයෙන් දානය පුරුදු කරන්නට ඕන. අපේ නිවසේහි දෙමව්පියන්ට, දරුවන්ට, ස්වාමි භාර්යාවන්ට, ගෙදර ඇති කරන සතා සිව්පාවට, ගෙදර සේවයට පැමිණෙන අයට පරිත්‍යාග සීලයේ පුරුදු කරන අපි අන්නේ සිදු කරන දානය මංගල කාරණාවක් බවට පත් කර ගනිමින් තමා ජීවිත කාලේ දීපු දානයන් නිතර නිතර සිහිපත් කරන්නට ඕන. එය භාවනාවක් විදිහට වඩන්න පුළුවන්. අපි විවේකී අවස්ථාවකදී එක නිශ්චිත ඉරියව්වක වාඩි වෙලා අපිට පුළුවන් තමන් ජීවිත කාලේ දීපු දානයන් සිහිපත් කරන්න. මම මගේ අම්මට තාත්තට මේ වගේ සැලකලා තියෙනවා. අසරණයට පිහිට වෙලා තියෙනවා. පූජනීය උතුමන්ට දානෙ පුරුදු කළා තියෙනවා. ඒ වගේම ශ්‍රමයෙන් තමන් අනිත්‍ය වෙනුවෙන් කැපවීම කළා තියෙනවා. ආමාශයෙන් තමා නිවසේ ඉන්න ඥාති මිතුරාදීන්ට ආහාර පාන ආදීන් ඇඳුම් පැනඳුම් වලින් එය සතුටටපත් කළා තියෙනවා. මෙන්න මේ කාරණය ගැන තමන්ට මොහොතක් සිතන්න පුළුවන් නම් මේකත් අපට බහනක් විදිහට පුහුණු කරන්න පුළුවන්. ඒ නිසා අපි මුලින්ම මේ චාගානුසුද්ධි භාවනාව ටික වෙලාවක් පුහුණු කරමු. ඔබ ජීවිත කාලයේ පුරුදු කරපු හොඳ දානමය පින්කමක් මතක් කරගන්න. ඔබ අමර තාත්තට සලකපු බොහොම අනුස්මරණීය අවස්ථාවක් වෙන්න පුළුවන්. අසරණ කෙනෙකුට පිහිට වෙච්ච අවස්ථාවක් වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලාට කරපු සංඝ සතු දානමය පින්කමක් වෙන්න පුළුවන්. නැත්තම් කටින දානමය පින්කමක් වෙන්න පුළුවන්. ලේ දන් දීමක් වෙන්න පුළුවන්. ඇස් දන් දීමේ පොරොන්දු පත්‍රයකට අස්සන් දෙවීමක් වෙන්න පුළුවන්. වකුගඩුවක් දන් දීමක් වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණයක් හොඳට සිහිපත් කරගන්න. අනේ කාරණය අනුව අපි ටික වේලාවක් දානය නැත්තම් ඡාගය භාවනා විදියට නැත්තම් ඡාගානුසති භාවනාව අප පුරුදු කරමු. මෙය භාගතුන් වහන්සේ දේශනා කළා සිත සමාධිමත් කරන, සිත පිරිසුදු කරන සමත භාවනා කමඨහනක් විදියට අපට පැහැදිලි කළ දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අප අනුගමනය කරනවා, ඒ විශ්වාස කරනවා. ඒ විශ්වාස කරන අය හැටියට අපිට පුළුවන් මේ කමඨහන ටික වේලාවක් මේ අවස්ථාවේදී ඡාගානුසති භාවනා විදියට පුහුණු කරන්න. හොඳයි, පින්තුණිය සඳහා සූදානම් වෙන්න. හොඳට සැහැල්ලුවෙන් ශරීරයේ ඍජුව තබාගෙන ප්‍රසන්න ඉරියව්වකින් වාඩි වෙන්න. පින්නතුනේ ශරීරය සැහැල්ලු කරගන්න. වම් මත උඩින් දකුණු අත තියාගන්න. හොඳට ගැඹුරු හුස්මක් ආශ්වාස කරන්න, ඇතුළට ගන්න. ඒ ආස්වාස හුස්මේ ටික වේලාවක් තියාගෙන නැවත පහළට හෙලන්න. දැන් ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්ව මදක් සිහිපත් කරන්න. දෙපා සිට හිස දක්වාත්, හිස සිට දෙපතුල් දක්වාත් වාඩි වී සිටින ඉඳගෙන සිටින ඉරියව්ව සිහිපත් කරන්න. වර්තමානයේ හිත තියාගනිමින් නාසය ආශ්‍රිතව හිත තියාගන්න. මද වේලාවක් වර්තමානයේහි නාසය ආශ්‍රිතව හිත හොඳට තියාගන්න. නාසය ආශ්‍රිතව වර්තමාන හිත තබා ගනිමින්ම ඔබ ජීවිත කාලයේ පුරුදු කරපු හොඳ දානයක් සිහිපත් කරගන්න. අමඩ සාර්ථක සලකපු අවස්ථාවක්, අසරණ කෙනෙකුට පිහිට වෙච්ච අවස්ථාවක්, ස්වාමින් වහන්සේලා උදෙසා දීපු දානයක්, පූජනීය ස්ථානයක් වෙනුවෙන් කරපු පූජාවක්, ලේ දන් දීමක් නැත්නම් ශරීරයේ ඉන්ද්‍රියක් දන් දීමට පොරොන්දු වෙච්ච අවස්ථාවක්, මේ වගේ අවස්ථාවක ඔබේ හිත පැවතිච්ච කාර්ය සිහිපත් කරගන්න. ඒ අවස්ථාවේ ඔබේ හිත කොයි තරම්නම් සතුටෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් පැවතියාද කියන ඒ මොහොත හොඳට සිහිපත් කරගන්න. නාසය ආශ්‍රිතව වර්තමානයේ තුල හිත සතිමත්ව පවත්වා ගනිමින් මා ජීවිතේ පුහුණු කරපු ඊටාම අනුස්මරණීය දානමය පින්කම මම දැන් සිහි කරන අවස්ථාව. ඒ අවස්ථාවේදී මා සිටපු මානසිකත්වය, ඒ අවට තිබුණා වූ බඩු බාහිර ආදිය, ඒ දානය පිළිගත්තු කෙනාගේ ස්වභාවය, මගේ හිතේ තිබුණා වූ මානසික සුවය, මේ සියල්ලක්ම මා අරමුණු කරගනිමින් මා කළා වූ ඒ දානය සිහිපත් කරමින් හිතෙහි සිහිය සහ එකඟ බව මා දිනු කරනවා. දානය පුරුදු කරන මාගේ සිත ඉතාමත්ම පිරිසිදුව ඉතාමත්ම ප්‍රසන්නව පවතින ආකාරය මා දැනුවනින් දකිනවා. මගේ හිත ක්‍රමයෙන් කාමච්ඡන්දාදී නීවරණයන්ගෙන් මිදෙන ආකාරය මා දකිනවා. මගේ හිත ඉතාම ප්‍රසන්නයි. දානය සිහිපත් කරන අවස්ථාව මෙලෙස ඡාගානුස්සතිය දිනු කිරීම මා හැකි හැම අවස්ථාවකදීම සිදු කරමින් එය මගේ ජීවිතයේහි සතුට ලබන භාවනා ක්‍රමයක් සේ මා පුහුණු කිරීමට අදිස්ථාන කරගන්නවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්තුනි, අවසරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි මහා කරුණාවෙන් සාරසංඛ්‍ය කල්පලක්ෂයක් වැනි අතිශය දීර්ඝ කාලයක් දානාදී පාරමිතා සම්පූර්ණ කළා. නිවෙන සැනසෙන මාවතක් අනාවරණය කරගෙන අප කෙරෙහි කරුණාවෙන් ඒක දේශනා කළා. අන්‍ය දේශනා වහන්නහන්න අප දන්නවා අපේ හිතට කෙලෙස් ඇතිවන ආකාරයත්, කෙලෙසුන්ගෙන හිත මුදවා ගන්න ආකාරයත් අපට අවබෝධ වෙනවා. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව විමුක්තායතනයක් විදිහට සඳහන් කරනවා. අප නිසිසේ සිහිය හා නුවණ පවත්වා ගනිමින් භාගතුන් වහන්සේ දේශනා කරපු සැබෑ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඒ ශ්‍රවණය කරන අවස්ථාව සිත ලෝභාදී අකුසලයන්ගෙන් මිදෙන අවස්ථාවක්. ඔබ දන්නවා ඔබ ඉතාම තැන්පත්ව ධර්ම ශ්‍රවණය කරනවා නම් ධර්ම ශ්‍රවණය කරනකොට ඒ ධර්මය ගැන ප්‍රසාදයක්, ධර්මය අනාවරණය කරපු බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයක්, ඒ ධම්ම ගනුගමනය කරන්නා වූ ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි ප්‍රසාදයක් නිරතුරුව හටගන්නවා. මේකට අපි කියන ශ්‍රද්ධාව කියලා. ඒ ශ්‍රද්ධාව සම්ප්‍රසාදන ලක්ෂණයන්ගෙන් යුක්තයි. ශ්‍රද්ධාව තියෙනකොට හිත යනි තකුසල විතරක යටපත් වෙනවා. හරියට වතුරකට දමන උදක ප්‍රසාද මාණිකයක් වගේ. ජලය පිරිසුදු කරන එක්තරා මණිකක් තියෙනවා. ඒකට කියනවා උදක ප්‍රසාද මාණිකය කියලා. ඒ කැළඹිච්ච ජලයකට දැම්මොතින් ජලයේ තියෙන කැළඹුණු ගතිය දුරු වෙලා එහි තියෙන අපිරිසිදු කොටස් යටට ගිහිල්ලා ජලය පිරිසිදු වෙනවා, පැහැදිලි වෙනවා. අන්න ඒ වගේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි අපේ හිතේ ප්‍රසාදය, ගෞරවේ ඇති වෙන පමණට අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා. ඒ කෙලෙසුන්ගෙන් මිදෙන්න මිදෙන්න හිතේ ප්‍රසන්න බව, හිතේ ලස්සන අපට දැක ගන්නට පුළුවන්. අන්න ඒ හිතෙහි ශ්‍රද්ධාව ප්‍රසාදය දිනු කර ගැනීමෙහි ක්‍රමයක් වශයෙන් බුද්ධානුස්සති භාවනාව අපට පුහුණු කරන්න පුළුවන්. අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ වූ බුදුරජාණන් වහන්සේ තුල පැවතියා වූ මහා කරුණාව, මහා ප්‍රඥාව ආදී මේ උතුම් ගුණාංග අප සිහිපත් කරන මොහොතෙහි අපේ සිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඉපිලි යනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය දිනු වෙනවා. අපේ හදවත බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුදු කුටියක් බවට පත් කර ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ සමීපෙහි අප ජීවත් වෙනවා කියන හැඟීම අපට ඇති වෙනවා. ඒ සමගම අපට කෙලෙසුන්ගෙන හිත මුදවා ගන්නට ඒ උපකාරයක් වෙනවා. ඒ නිසා අප මේ වෙලාවේ ටික වේලාවක් බුදුගුණ භාවනාවක් දිනු කරමින් අපේ හිතේ භාවනාමය කුසලය අපේ තවදුරටත් දිනු කරගනිමු. හොඳයි පින්තුනි, බුද්ධානුස්සති භාවනාව පුහුණු කරන්ට සූදානම් වන්න. නැවත ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගෙන අපේ බුද්ධානුස්සති භාවනාව සඳහා සූදානම් වෙමු. ඔබේ හිත වර්තමානයේහි තියාගනිමින් නාසය ආශ්‍රිතව හිත පවත්වා ගන්න. මේකට අපි කියනවා සති නිමිත්ත කියලා. ධර්මයේ බොහෝ තැන්වල මේ වර්තමානයේ තුල සතිමත් වීම සති නිමිත්ත ගැන සඳහන් වෙනවා. විශේෂයෙන් ආනාපානසති භාවනාවේ පරිමුඛං සතියෙන් උපට්ඨපේත්වා කියන කාරණය ජහන විභංගයේදී නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියලා පැහැදිලි කරලා දීලා තියෙනවා. නාසය අග හෝ මුඛෙහි උඩුපස උරුතොල් ආශ්‍රිතව හිත තියා ගැනීම. මේ භාවනාවේහි මුල්ම පියවර ලෙස සඳහන් කරන්න පුළුවන්. අන්නේ ලෙස වර්තමානයේ අපි සති නිමිත්තෙහි ටික වේලාවක් සිත පවත්වා ගනිමු. සති නිමිත්ත තුළ දිගටම සිත පවත්වා ගනිමින් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අනුව මා දැන් සිහිය පවත්වනවා. මා දැකලා තියෙන ඊටාම ලස්සන බුද්ධ ප්‍රතිමාවක් හෝ බුදුරජාණන් වහන්සේගේ පින්තූරයක් මා හොඳට සිහි කරගන්නවා. බුදුරජාණන් වහන්සේ මා ඉදිරිපිට වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගෙන උන්වහන්සේ තුල පැවති ආ වූ ගුණ සමුදාය මට හැකි පමණින් මා සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ මෛත්‍රියේ ඉහෙලටම දිනු කරපු උත්තමයන් වහන්සේ. ඒ වගේම කරුණාව දිනු කළා. මහා කරුණාවෙන් යුක්තයි. අසරණ සත කෙරෙහි අපරිමිත දයාවකින් කරුණාවකින් උන්වහන්සේ ක්‍රියා කළා. මේ ආත්ම භාවය විතරක් නෙවෙයි සාරසංඛ්‍ය කල්පරාක්ෂය දාන පාරමිතා, දාන උපපාරමිතා, දාන පරමර්ථ පාරමිතා ආදී වශයෙන් දස පාරමිතා තුන් ආකාරයකට සම්පූර්ණ කරමින් උන්වහන්සේ කටයුතු කරේ ලෝවැසි අප කෙරෙහි මහත් දයාවකින් කරුණාවකින්. උන්වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි. උන්වහන්සේ මේ ලෝකයේ අතිමුලක්සේ පසක් කළා. සත්වලෝක, සංඛාර ලෝක, අවකාශ ලෝක. එහෙම නැත්නම් කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකයේ මනවින් අවබෝධ කළා. දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය උන්වහන්සේගේ ඥාණයෙන් අනාවරණය කරගෙන දුකෙන් නිදහස් වුණා. උන්වහන්සේ මහා ප්‍රඥාවෙන් යුක්තයි. මා සරණ ගිය මාගේ ආධ්‍යාත්මික උතුමාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් සහ මහා ප්‍රඥාවෙන් යුක්ත වුණා. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් දුරු කරලා සංසාර චක්‍රයේ අරසිඳලලා ලෝකයාගේ සියලු පුද පූජානවලට සුදුසු උත්තමෙක් වුණා. බුදුරජාණන් වහන්සේ තුල පැවති මේ ගුණයට අපි කියනවා අරහං කියලා. අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං බුදුරජාණන් වහන්සේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ධර්මයන් කිසිදු ගුරුවරයෙකුගේ මඟ පෙන්වීමක් නොමැතිව උන්වහන්සේගේම ඥාණයෙන් අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ ගුණයට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේ අෂ්ටවිද්‍යා හා පසළොස් චර්ණ ධර්මයන්ගේ යුක්ත වුණා. මනෝමය ඉද්ධිවිද ඥාන, ඉද්ධිවිද ඥාන ආදී අෂ්ටවිද්‍යාවන්ගෙන් සහ සීලය, ඉන්ද්‍රිය සංවරය ආදී උතුම් චරණ ධර්මයන්ගෙන් යුක්ත වුණා. බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ ගුණයට අපි කියනවා විද්‍යාචරණ සම්පන්න කියලා. විද්‍යාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේ වචන භාවිත කළේ ඊටාම සංගත සීලේව ප්‍රිය වචන දේශනා කළා. උන්වහන්සේගේ ගමන් විලාසයත් ඊටාම සංගත සීලේ ගමන් විලාසයක් වුණා. ප්‍රකෘති ගමන මෙන්ම උන්වහන්සේ සම්බුද්ධත්වයේ සඳහා වැඩම කළ ඒ ආධ්‍යාත්මික ගමන් මගත් ලෝවැසියන් සනසමින් ගමන් කළ ඉතාම සංයත සීලේ ගමන් විලාසයක් වුණා. බුදුරජාණන් වහන්සේ තුළ පැවති යහපත් වචන කතා කිරීම සහ සංවර සීලේ ගමන් විලාසයට අපි කියනවා සුගත කියලා. සුගතෝ සුගතෝ සුගතෝ බුදුරජාණන් වහන්සේ මේ සමස්ත ලෝකයේම නිවරදිව යථාහසේ අවබෝධ කළා, ප්‍රත්‍යක්ෂ කළා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකය. එහෙමත් නැත්නම් සත්ව ලෝක, සංස්කාර ලෝක සහ අවකාශ ලෝක කියන මේ තුන් ලෝකය බුදුරජාණන් වහන්සේ මනවින් අවබෝධ කරගත්තා. ඒ ලෝකයේ පැවැත්මත් ලෝකේ නිදහස් වන ආකාරයත් උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කළා. බුදුරජාණන් වහන්සේ තුල පැවති මේ ගුණයට අපි කියනවා ලෝකවිදූ කියලා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සිටියා වූ සැඩපරුස පුද්ගලයන් උන්වහන්සේ තුල පැවති මහා කරුණා මහා ප්‍රඥාදී ගුණ සමුදායෙන් සංයත පුද්ගලයන් බවට පත් කළා. මනුෂ්‍යයන් පමණක් නෙවෙයි එතැම් අමනුෂ්‍යයනොත් උන්වහන්සේගේ මේ කරුණා හා ප්‍රඥා ගුණයට පාත්‍ර වුණා. බුදුරජාණන් වහන්සේ තුළ පැවති සත්වයන් දමනය කිරීම නම් වූ මේ උතුම් ගුණයට අපි කියනවා අනුත්තර පුරිස ධම්ම සාරතිහි කියලා. අනුන්තරෝ පුරිස ධම්මසාරති අනුන්තරෝ පුරිස ධම්මසාරති අනුන්තරෝ පුරිස ධම්මසාරති අනොන්තරෝ පුරිස ධම්මසාරති. අනොන්තරෝ පුරිස ධම්මසාරති. අනොන්තරෝ පුරිස ධම්මසාරති. අනොන්තරෝ පුරිස ධම්මසාරති. අනොන්තරෝ පුරිස ධම්මසාරති. අනොන්තරෝ පුරිස ධම්මසාරති. අනොන්තරෝ පුරිස ධම්මසාරති. අනොන්තරෝ පුරිස ධම්මසාරති. අනොන්තරෝ පුරිස ධම්මසාරති. බුදුරජාණන් වහන්සේ දෙවියනටත් මනුෂ්‍යයනටත් සුගතිගාමී මාවතත් නිර්වාණගාමී මාර්ගයක් දේශනා කරන උතුම් ශාස්ත්‍රවරයන් වහන්සේ වුණා. මේ ගුණයට අපි කියනවා සත්තහා දේව මනුස්සානං කියලා. සත්තහා දේව මනුස්සානම්, සත්තාදේව මනුස්සානම් සත්තාදේව මනුස්සානම් බුදුරජාණන් වහන්සේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන ලෝකයාගේ අවබෝධය සඳහා දේශනා කළා. බුද්ධෝ සෝ භගවා බෝධය ධම්මං දේසේති කියලා එය සඳහන් වෙනවා. අනෙත් සත්වයනෝ ධර්මාවබෝධය කරලීමට අනුශාසනා කළ බැවින් බුදුරජාණන් වහන්සේට අපි බුද්ධ කියලා කියනවා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුදුරජාණන් වහන්සේ මේ ලෝක පහළ වෙච්ච උතුම්ම භාග්‍ය සම්පන්න උත්තමයන් වහන්සේ බවට පත් වුණා. උන්වහන්සේ ලෝභ, දෝස, මෝහ නැත්තං අරාග, දෝස, අවිජ්ජා කියන මේ අකුසලයන් භග්න කළා, දුරු කළා, සමෝහණය කළා. බුදුරජාණන් වහන්සේ තුල පැවති මේ උතුම් සම්බුදු ගුණයට අපි කියනවා භගවා කියලා. භගවා භගවා සම්මා සම්බුද්ධෝ සුගතෝ ලෝකවිදූ අනුන්තරෝ පරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං භගවා භගවන් බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුන්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදූ සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං අරහං අරහං නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය හොඳයි පින්නතුනි අප දැන් බුද්ධ අනුස්සති භාවනාව පුහුණු කරපු අවස්ථාව ප්‍රථමයෙන්ම ඡාගානුස්සති භාවනාවත් ඉන්පසු අපේ බුද්ධ අනුස්සති භාවනාවත් පුහුණු කළා බුදු දහමෙහි භාවනාව වශයෙන් සඳහන් කරන්නේ භාවේති කුසල ධම්මේ ආසේවති වඩ්ඩේති ඒථායති භාවනා කියපු විදියට කුසල ධර්මයන් හේ සිත දියුණු කිරීමයි භාවනාවෙන් සිදු කරන්නේ කිසියම් කුසල අරමුණක නැවත නැවත සිත පුහුණු කිරීමයි භාවනාවෙන් සිදු කරන්නේ එහෙම කුසල අරමුණක හිත දියුණු කරනකොට එකතකින් හිතේ තියෙන රාග, ద్వේෂ, මෝහ, මාන, උද්ධච්ච ආදී අකුසල විතරක දුරු වෙනවා. අනිත් අතින් ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව ආදී කුසල චෛතසික දියුණු වෙනවා. භාවනාවෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ මෙයයි. බුදුදහමේ ප්‍රධාන වශයෙන් භාවනා ක්‍රම දෙකක් දක්වනවා, සමත සහ විපස්සනා කියලා. ඒ සමත භාවනාවෙන් සිදු කරන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තිහෙන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ විස්කම්බන වශයෙන් යටපත් කිරීම. මේ තුලින් හිත පිරිසිදු වෙනවා, හිත ලස්සන වෙනවා, හිතේ ප්‍රසන්න බව දිනු වෙනවා. අනිත් අතින් විපස්සනා භාවනා, විදර්ශනා භාවනාව නැත්නම් පඤ්ඤා භාවනා කියපු ආකාරයට හිතෙහි සතිය සහ සතිපට්ඨානය දිනු කිරීම, සිහිය සහ නුවණ දිනු කිරීම, ප්‍රඥාව දිනු කිරීම සිදු කරනවා. ප්‍රථමයෙන්ම සිත කිසියම් කුසල අරමුණක පවත්වා ගනිමින් හිත සමාධිමත් කරන ගමන් අනිත් අතින් ඒ පිරිසිදු වෙත්‍ය සිතින් දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය නුවණින් මෙනෙහි කරනවා. දුක සත්‍ය කියලා කියන්නේ රූප වේදනා ආදී ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වීම. විපාක මට්ටමේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වීම. මේ දුක සත්‍ය පරිඤ්ඤයේ දියක් පිරිසුදු දැනගත යුතු දෙයක්. ඒ වගේම ස්කන්ධ පංචකයට තියෙන ආසාව තෘෂ්ණාව සමුදය සත්‍ය. ඒ ස්කන්ධ පංචකයට තියෙන තෘෂ්ණාව දුරලීම නිරෝධ සත්‍ය. එලෙස නිරෝධ කරන මාවත සම්මා දිට්ඨිය ආදී අංගයන්ගේ යුක්ත ආරස්තනගික මාර්ගය. මෙන්න මේ සඳහා අපි කටයුතු කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යතහ භූතං පජානාති කියලා. සිත සමාධිමත් කර කල්හි යථාර්ථය අවබෝධ වෙනවා කියලා. මොකක්ද යථාර්ථය කියලා දේශනා කළේ මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍යය. හිත සමාධිමත් වෙන්න වෙන්න, හිතේ සමාධිමත් බව සතිය දිනු වෙන්න වෙන්න අපි අපේ ජීවිත යථාර්ථය නෝනින් සීකරනවා. ඇසට රූපයක් පතිත වෙන මුල් අවස්ථාවේ රූප වේදනා දිස්කන්ධ පංචකයක් හට ගන්නවා, ඒ නිරුද්ධ වෙනවා. ඉතිමස්මින් සති දං හෝති, ඉමස්ස උපාදාය දං උපජ්ජති. මේ ඇති කල්ලි මේ ඇති වෙනවා, මේ ඉපදීමෙන් මේ උපදිනවා. ඉතිමස්මින් අසති දං හෝති, ඉමස්ස නිරෝධාය දං නිරුජ්ජති. මේ නැති කල්ලි මේ නොවනවා, මෙහි නිරෝධෙන් මෙහි නිරෝධය හට ගන්නවා. හේතු ඇති කල්ලි ස්කන්ධ හටගෙන හේතු නිරෝධෙන් ඉතුරු නැතුව ස්කන්ධ නිරෝධන ආකාරය නුවණින් බැලීමයි විදර්ශනාව කියලා කියන්නේ. ඒ සඳහා විශේෂයෙන්ම ආනාපාන සතිය වැනි භාවනාවක් උපයෝගී කරගෙන අපේ හිත සමාධිමත් කරගන්නවා. අන්නේ හිත සමාධිමත් වෙන්න වෙන්න අපි අපේ ජීවිතය යථාර්ථයේ නුවණින් දකිනවා. නුවණින් දකින දකින පින්නතුනේ අපි එකතකින් බාහිර රූපෙන් නිදහස් වෙනවා, අනිත් අතින් අභ්‍යන්තර නාමයන්තෙනුත් නිදහස් වෙනවා. රූපය කියන්නේ රූපස්කන්ධය, නාමය කියලා කියන්නේ වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුන, නැත්නම් වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතර. මෙන්න මේ නාමයන් තිනොත් අපි නිදහස් වෙනවා. යත් නාමංච රූපංච අශේෂං උපරුජ්ජති කියපු ආකාරයට මේ නාමේ හා රූපයේ දෙක ඉතුරු නැතුවම අපේ අවබෝධය තුළින් Nirodha අපි දැක්කනම් අපි බාහිර සතර මහා භූත රූපේනොත් නිදහස් වෙනවා. සීල රූපයන්ගෙනොත් නිදහස් වෙනවා. අභ්‍යන්තර නාමයන් තේනොත් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධේනොත් අපි නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. මේ සඳහා අපි අඛණ්ඩව ධර්ම ශ්‍රවණය කළ යුතුයි. කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරමින් ඒ ශ්‍රවණය කරන ධර්මය නිතර නුවණින් මෙනෙහි කරමින් හැකිතාක් දුරට කායික වාචික සංවරයෙන් යුක්තව අපි සිල්වන්ත ජීවිතයක් ගත කරමින් සමති දර්ශනා දෙක වඩන්නට ඕන. සමත භාවනාව හිත එකඟ කිරීමේ භාවනා වඩපු තරමට අපට කාමච්ඡන්ද ආදී නීවරණයන්ගෙන් හිත මුදවා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නීවරණයන්ගෙන් හිත මුදවාගත්තු පමණට අපට මේ මිනිස් ලෝකය බඹලවා කර ගන්නට පුළුවන්. ඒ අතර අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ හැම මොහොතෙම හේතු ඇති කලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙන බව අපි දැක්වතින් අපට මේ මුළු සංසාර චක්‍රයම නිදහස්සනටත් පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ සාරාංශයේ කල්පලක්ෂයක අපරිමිත පරිත්‍යාගයකින් සිදු කරපු ගවේෂණයක ප්‍රතිඵල වශයෙන් අනාවරණය කරගත්තු අපට දේශනා කරපු තුන් දහම මෙයයි. අන්නේ දහම තුල පින්නතුනි කිසියම් සමත කමඨහනක් බුද්ධානුස්සතිය, ඡාගානුස්සතිය, සීලානුස්සතිය, මෙත්තා කරුණාදී බ්‍රහ්ම විහරණ භාවනා, ධාතු මනසිකාර්ය මේ ආදී භාවනාවක් දිනු කරමින් අප හිත සමාධිමත් කරගන්න දක්ෂනෝතින් ඒ වගේම ඒ සමාධිමත් වෙන හිතින් දුඛාදී චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්න අපි දක්ෂනෝතින් අපි තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තමයි බවටපත් වෙන්නේ. ඉතින් පින්නතුනි අපි මේ ලෝකයේ මේ වගේ බුද්ධෝත්පාද කාලයක බුදුබණ අහන්නට පුළුවන් වටා පිටාවක් සහිතව ඒ පුහුණු කරන්න පුළුවන් විවේකයක් සහිතව අපි ඉපදුනේ සතර කලා වූ මහා පින කානිසංශයක් විදියට. අනේ පින ආනිසංශය අපි භුක්ති විඳින ගමන් අපි උපරිම ලෙස මේ දහමින් ප්‍රයෝජන ගන්නටත් දුකෙන් නිදහස් වන්නටත් අප උත්සාහ ගත යුතුයි. ඉතින් ඒ සඳහා අපි හැකිතාක් දුරට කම්මසගතා සම්මාදීටින් යුක්තව දානය, සීලය, මෛත්‍රී භානාව කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සම්පූර්ණ කරගන්න ගමන් හේතුඵල දහම පිළිබඳ අවබෝධයෙන් සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කිරීමට අපි අපේ ජීවිතයේ උපරිම කාලය, ශ්‍රමය අප කැප කළ යුතුයි. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවයේ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි පින්නතුනි, අද මේ වැඩසටහන තුළින් ඔබ ඉගෙනගත්තු දෙයින්, පුහුණු කළ දෙයින් කිසියම් ගැටලුවක් ඔබට අහන්නට තියෙනවා නම්, ප්‍රශ්නයක් निराකරණය කරගන්නට තියෙනවා නම් අපි ඒ සඳහා මේ වෙලාවේ අවස්ථාව ලබා දෙනවා. මොකද තහන තියනවද? අපේ ස්වාමීන් වහන්සේලාට හෝ දායක පින්තුන් වෙනුවෙන් කිසියම් දෙයක් අහන්නට තියෙනවා නම් මේ අවස්ථාව කරගන්නට පුළුවන්. හොඳයි, එහෙම නැත්නම් අපි මෙතනින් වැඩසටහන නිමාවටපත් කරනවා. පින්කමට සහභාගී වෙච්ච හැම දෙනාගේම නමින් මිය ගිය කිසියම් ඥාති පිරිසක් වෙත නම් ඒ සියලු ඥාති හුදේ ඒ වගේම විශ්වයේ කොතනක හෝ මේ පින අනුමෝදන් විය හැකි සත්‍යයක් වෙත්නම් ඒ සියලු දෙනාද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ ගෙණාතින පුණ්‍ය අනුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබ අප හැමදෙනාමත් ලෝකියත් සම්බුද්ධ ශාසනයත් රැකගෙන දෙවියෝද මේ පින අනුමෝදන් වල දිවිසුරු වර්ධනය කරගන්නා ගමන් ඔබත් ලෝකයක් සම්බුද්ධ ශාසනයත් බොහෝ කලක් රැක දෙත්වා. දෙවියන්ටත් මේ පින දිවිසුරු වර්ධනය කරගන්නටත් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නටත් හේතු වාසනා වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. මේ සියලු කුසල දහම්වල ආනිසංසයෙන් ඔබ අප හැම දෙනාටමත් විශේෂයෙන් ඔබ පින්නතුන්ට මෙවැනි ආගමික කටයුතු සිදු කිරීම සඳහා ආවාද අනුශාසනා කරන ගෞරවනීය ලොකු හඳුරන් වහන්සේ ඇතුළු විහාරවාසී ස්වාමීන් වහන්සේලාටත් මේ උතුම් කුසලය හැම දිනාටම මෙලව ජීවිතයේ ආධ්‍යාත්මික දියුණුව සඳහා නිදුක් නිරෝගී චිරජීවනය සඳහා ප්‍රාර්ථනා අනුකූලව නිර්වාණ අවබෝධය සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛම් භයං පන්තාච නිබ්බයං සෝකං පන්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොලින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු.